ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, මේට වසර 8කට කලින් මිය ගිය ආදරණීය මෑණියන් ඒ සූර්යාරච්චි මාතා පුෂ්පා සූර්යාරච්චි මෑණියන් සිහිපත් කරලා ආදරණීය දරුවන් වශයෙන් ඥාතීන් වශයෙන් කරන්න තියෙන ඥාතික යුතුකමයි මේ සිද්ධ කළේ. ඉතින් අපිත් එක්ක එකට ජීවත් වෙච්ච ඥාතියෙක් මිය ගියාට පස්සේ එකාතකින් අපි මේ වගේ පින්කම් කළා, පින් අනුමෝදන් කරන්නේ එමිය ගැත්තන් පින් බලාපොරොත්තුකින් කිසියම් තැනක සිටිනවා නම් එය සුවපත් කරවීමේ අදහසින්. අනිත් කාරණය තමයි අපි මේ වගේ පින්කම් කරනකොට විශේෂයෙන් තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් පින්කමක් කරනකොට අපේ හිතේ ලොකු කුසලයක් ඇති වෙනවා. ඒ ඇත්තන් අප වෙනුවෙන් කළා වූ උපකාරය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ලොකුම ප්‍රත්‍යුපකාරය තමයි මේ වගේ දාන ආදී පින්දහම් සිදු කරගෙන තමන්ගේ හිත ඇති කරගන්නා වූ පින් සිතිවිලි මියගේ ඥාතීන්ට අනුමෝදන් කිරීම පමණයි අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන් අම්ම කෙනෙක් කියලා කියන්නේ මම හිතන්නේ මෙතන ඉන්න බොහෝ අය අම්මල තාත්තල වෙච්ච අය. ඔබ දන්නවා දරුවෝ හදන ඔබ කොච්චර කැපවීමක් කරනවද කියලා. ඉතින් එක දවසක් දරුවෙක් වෙනුවෙන් කොච්චර කැපවීමක් කරනවද? ඉතින් අවුරුදු 10ක් 15ක් 20ක් යද්දී ඒ අම්ම තාත්ත දෙන්න අපි වෙනුවෙන් කොච්චරනම් ඇහැ ගහගෙන ඉන්නවදනේ? හැම මොහොතක්ම අපි ගැන අවධානයෙන් ඉන්නේ. අපි කුඩා කාලේ අපේ අම්මා එක මොහොතක් හරි අපේ වෙතින් ඇස් දෙක එහා පැත්තට හැරෙවුවා නම් ඇතැම් විට අපි මොකක් හරි දෙයක් කටේ හිර කරගන්න තිබුණා, නහය හිර කරගන්න තිබුණා, කනේ හිර කරගන්න තිබුණානේ. ඇතැම් විට පාරට ගිහිල්ලා වාහන අනතුරක් වෙන්න තිබුණා, ලිඳකට වැටෙන්න තිබුණානේ. ඒ හැම දෙයකින්ම බේර බේර අපේ අම්මා අපිව රැකගෙන ආවා. ඉතින් අපේ තාත්තාත් ඒකට ශක්තියක් දුන්නා. ඉතින් ඒ අම්මා තාත්තගේ උපකාරය නිසා තමයි ආද අප මේ ලෝකෙ මෙහෙම දෙපයින් හිටගෙන ඉන්නේ. ඉතින් පින්වන්ත කළගුණ දන්න දරුවන්ගේ යුතුකමක් තමයි අම්මා තාත්තා දෙන්න ජීවත් වෙන කාලේ පුළුවන් තරම් ඒ ඇත්තන්ට සලකන්නට ඕන. ඒ ඇත්තන්ගේ හිත සතුට වෙන විදියට අපේ ජීවත් වෙන්නට ඕන. ඒ අය මිය ගියාට පස්සේ කලින් කලට පින්කම් කරලා පින් අනුමෝදන් කරන්නට ඕන. විශේෂයෙන් අපි අම්මා තාත්තා දෙන්න ජීවත් වෙලා ඉන්නවා නම් බුදුහාඳුරෝ දේශනා කළේ අම්මා තාත්තා දෙන්න කියන්නේ පින් කුඹුරු දෙකක් කියලා. අපට පින්කම් කරගන්නට තියෙන හොඳම පින්කෙතක් තමයි අපි අම්මා තාත්තා දෙන්න. ඉතින් තමන්ගේ ළඟ ඉන්නවා නම් තමන්ගේ දෑතින්ම සලකන්නට ඕන. දුර බැහැර ඉන්නවා නම් අඩු ගානේ මාසයකට සැරයක් හරි ඒ ඇත්තන් වෙනුවෙන් කුමන හෝ දෙයක් යවන්නට අපි උත්සාහවන්ත වෙන්නට ඕන. දැන් ඇතැම් විට ශ්‍රී ලංකාවේ අපි අම්මලා තාත්තලා හිටියත් දැන් එක එක ක්‍රම තියෙනවා. ගෙදරටම බඩු මල්ල ගිහිල්ලා දෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ ක්‍රමයක් අපි සකස් කරන්නට ඕන අපි අම්මා තාත්තා වෙනුවෙන්. තමන්ගේ සහෝදර සහෝදරයන් අනිත් අය සැලකුවත් නොසැලකුවත් තමන්ට කරන්න පුළුවන් ඉහළම යුතුකම අම්මා තාත්තා ජීවත් වෙන කාලේ අපි කරන්නට ඕන. ඉතින් මිය ගියාට පස්සේ එයත් තංගේ ගුණ සිහිපත් කරලා කලින් කලට මේ වගේ පින්කම් කිරීම අපේ යුතුකමක්. අනිත් දේ තමයි අපි මේ ලෝකයේ මේ විදිහට ජීවත් වෙන්නේ කුමන හේතුවක් නිසාද කියන එක අපි කල්පනා කරලා බලන්න වටිනවා. දැන් ඔබට ඇතැමිට හිතේ ඔබ හුඟක් මහන්සියෙන් ඉගෙනගෙන මහන්සියලා රැකි ආරක්ෂා කළා මේ ඒ දේ තුලින් ඔබේ මේ සාර්ථකත්වය ඔබ ලබාගෙන තියෙන කියලා ඔබට හිතේ නේද? ඒකත් එක්තරා සාර්ථකත්වයේ හේතුවක් තමයි. නමුත් ඊට නොපෙනෙන මහා බලවේගයක් ශක්තියක් තියෙන අපේ ජීවිතයට නොපෙනෙන දෙයක්. ඒ මොකද්ද? ඔව් ඒ තමයි කර්ම ශක්තිය. අපි කරා වූ කුසල කර්ම ශක්තිය නිසා තමයි අපේ ජීවිතය මෙහෙම ලස්සනට තියෙන්නේ. ඔබ දැකලා ඇති අයිස්බර්ග් මුහුදේ පාවේ පාවේ තියෙන අයිස් ලොකු කැට. ඒ අයිස්බර්ග් එකේ යටට ලොකු කොටසක් තියෙනවා. අයිස්බර්ග් එකෙන් උඩට බොහොම පොඩ්ඩයි පේන්නේ. අන්න ඒ වගේ තමයි අපේ ජීවිත කියලා කියන්නේ. අපේ ජීවිතෙන් උඩට පේන ටික අර අයිස්බර්ග් එකෙන් උඩ තියෙන ටික වගේ. අයිස්බර්ග් එකෙන් යට ටික මොකද්ද? අපි සංසාර ජීවිතයේ කරපු කර්මයනොත් මේ ජීවිත කාලයේ කරන්නා වූ කර්මයනොත්. ඒ නිසා මෙන්න මේක දැනගත්තොත් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහුවට පස්සේ අපි කරන ප්‍රධානම දේ තමයි අර අයිස්බර්ග් එකේ උඩ කොටස සාර්ථක කරගන්න වගේම ඒ අයිස්බර්ග් එකේ යට කොටස ඉතාම ශක්තිමත් වෙන විදියට අපි හොඳ කුසල ධර්ම කරගන්නවා. ඒකට හේතුව තමයි අපිට කියන්න පුළුවන් කමක් නැහැ මේ අයිස්බර්ග් එකේ යට කොටසේ කොයිතරම් ඩැමේජ් එකක් අපේ තියෙද කියලා. ඇතැම් විට හෙට දවසේ අපි ලොකු ලෙඩක් හැදිලෙක් තැන්ගෙන පුළුවන්. හෙට දවසේ ඇතැම් විට අපි ලොකු අනතුරකට පත් වෙන්නට පුළුවන්. අන්නේ දේවල් වලින් හුඟක් වැළකෙනවා මෙන්න මේ යට කොටස ශක්තිමත් කරගත්තොත්. අන්නේකේ මූලික පදනම තමයි තමන්ගේ අම්මට තාත්තට සැලකීම. ඊළඟට ඔබ ධර්මය අහන්න අහන්න ඔබට ලොකු කෘතඥතාවයක් ඇති වෙනවා මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන. මේ තරම් වටිනා දර්ශනයක් කල්ප ගානක රිසර්ච් එකකින් මේක හොයාගෙන අවුරුදු 2500ක් මේක රැකගෙන ආපු මහා සංඝරත්නය ගැනත් බුදුරජාණන් වහන්සේ ගැනත් ලොකු ගෞරවයක් ඇති වෙනවා. අන්නේ තෙරුවන බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමන්ගේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් කරගන්නවා. ජීවිතේ හැමදාම තමන් ඇතැම් විට පන්සලකින් ඈත තැනක හිටියත් නිතරම බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සමන්ට සිහි වෙනවා. ධර්ම රත්නයේ දහම් ගුණ, සංඝ රත්නයේ සංඝ ගුණ සිහිපත් වෙනවා. මෙහෙම සිහිපත් වෙන්න වෙන්න තමන්ගේ අර අයිස්බර්ග් එක යට කොටස හුඟක් ශක්තිමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ තෙරුවනේ ආශිර්වාදයත් එක්කම අපි ජීවිතේ හැකිතා කුසල දහම් ජීවිතය කරගන්නවා. ඔබ අහලා ඇති මංගල සූත්‍රය ගැන. අනේ මංගල සූත්‍රයේ දැක්වෙනවා සුප්‍රීම් බ්ලෙසින්ස් ගැන. මාතා පිතෝ පට්ඨහනං ඒ සම්මංගල මුත්තමං. අපි මව්පියන්ට සැලකෙන එකක සුප්‍රීම් බ්ලෙසින් එකක්. If we can take care of our parents, that is the supreme blessings that Buddha has explained. Dānañca dhammacaryāca. Practicing generosity is the supreme blessing. Kathanyuta. Gratitude is the supreme blessing. Listening to Dhamma. Dharma sravanaya kirima. Dharma sākacchāva. Listening to Dhamma. Discussing Dhamma. They are supreme blessings. The more we practice these supreme blessings, the more we acquire, we gain happiness. මෙන්න මේ කරුණු විශේෂයෙන් මංගල සූත්‍රේන කරුණු පුලුවන් තරම් දුරට අපේ ජීවිතය තුළ අපි කරගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන් දානමය පින්කම් වලින් වාක් ශක්තිමත් වෙන්නට ඕන. විශේෂයෙන් අපේ ආමර තාත්තට සැලකෙන එක ඉඳන් සංඝ රත්නයට දානයක් දීම දක්වා මේ අතර තියෙන හැකියතාක් පින්කම් අපේ ජීවිතය සම්පූර්ණ කරගන්නට ඕන. විශේෂයෙන් අපේ ඥාති මිත්‍රාදීන්ගේ ගෙවලන මේ වගේ දානමය පින්කම් කරනවා. දැන් ඔබ ශ්‍රී ලංකාවේද දන්නවා කෙනෙක්ගේ ගෙදර දානයක් කරනකොට අනිත් අය යනවා දම් බෙදන්න කියලානේ. ගමේ ඉන්න හැම කෙනෙක්ම කුමන හෝ දෙයක් හදාගෙන බත් ටිකක් හදාගෙන ඇතැමිට වතුර ටිකක් හරි අරගෙන යනවා දම් බෙදන්න, බුද්ධ පූජා බෙදන්න කියලා. එතකොට ගිහිල්ලේ අය අර ගෙදර ඇත්තන් වගේම ඒ දානයේ කොටස් කරුවන් වෙනවා. ඉතින් ඒ චරිතයෙන් තමයි අපිත් නේද දැන් මේ පිනතුන් බොහෝ දෙනෙක් මේ දාන ගෙදරට එනකොට පිරිකර සූදානම් කරගෙන තමන්ගේ ගෙදර කරන පින්කමක් වගේම කියලා හිතලා සහභාගී වෙනවා. ඉතින් මේක ආනිසංස ලබා ගන්න තියෙන අවස්ථාව. මෙන්න මෙතනින් ආරම්භ කරන පින විශේෂයෙන් අපි නිතරම පංචශීලය ආරක්ෂා කරන්නට ඕන. ප්‍රාණඝාතයෙන්, සොරකමින්, කාමමිත්‍යාචාරයෙන්, බොරු කීමෙන්, රහමෙර පානයෙන් මෙන්න මේ පහෙන් අපට වැළකෙන්න පුළුවන් නම් අපේ කුසල කර්ම ශක්තිය අර දානයටත් වඩා ඉතාම ශක්තිමත් වෙනවා. කුඩා කාලේ පටන්ම තමන්ගේ දරුවන් හැකිතාක් දුරට දානීය පැත්තට වගේම පංචශීලයේ පැත්තට යොමු කරන්න. ඒකත් දරුවන්ගේ කුසලය, පින, ආධ්‍යාත්මික ශක්තිය වැඩි කිරීමේ ප්‍රධාන කාර්යයක් වෙනවා. අනිත් දේ තමයි මෙන්න මේ පින්කම් අපි ටිකෙන් ටික ඉදිරියට කරන අතරේදී අපට පුළුවන් නම් එක දවසකට එක විනාඩි 5ක් හරි මෛත්‍රී භාවනා කරන්න. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා ලෝකින හැම දෙනා කෙරෙහිම මෛත්‍රී වඩන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරා දන් දෙන එක මහා කුසලයක්. සිල් රකින්න එක ඊටත් වඩා අනිසංසදායි. නමුත් යම්කිසි කෙනෙක් අසුරු සැරං ගහන මොහොතක් හරි සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා කියලා මෙනෙහි කරනවා නම් මෙන්න මේ කුසලය අර සියලුම ලෞකික කුසල වලට වඩා වැඩි කියලා. මෙන්න මේක තමයි විශේෂයෙන් සාංගික දානමය පින්කම්, පංචශීලය රැකීම, මෛත්‍රී භාවනාව මෙන්න මේ තුර තමයි මේ අයිස්බර්ග් එකේ යට කොටස ශක්තිමත් කරගැනීමේ ප්‍රධානතම කුසල කර්ම විදියට ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ නිසා පින්තුනි මේව කරන්න විශේෂයෙන් අපේ දරුවන්ට එක ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම වැඩිහිටියන්ට, පූජනීය උතුමන්ට දරුවන් ලවා වන්දනා කරන්න පුළුවන් නම් දන ගහලා ඒක දරුවන්ගේ දිගාසිරි ලබන හේතුවක් වෙනවා. පින්තුන් අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා කුඩා දරුවෙක් හිටියා දවස් 7 මිය යන හිටියේ. බුදුරජාණන් වහන්සේ මේ දරුවා ගැන බලලා ස්වාමීන් වහන්සේලාට සඳහන් කළා මේ දරුවා මරණයට පත් වෙන ළමෙක්. ඒ නිසා මේ දරුවා වට කරගෙන ස්වාමීන් වහන්සේලා 19ක් මේ ස්වාමීන් වහන්සේලා දවස් 7ක් මේ ළමයට පිරිත් කිව්වා. දවස් 7 මියන්න හිටිය මේ ළමයා සඳහන් වෙනවා අවුරුදු 120ක් ජීවත් වුණා කියලා. ඉතින් මෙන්න මේ වගේ අනතුරු කොයි මොහොතේ අපේ ජීවිතවලට එන තියද දන්නේ. අයිස්බර්ග් එකේ යට කොටසට කොයිතරම් ඩැමේජ් එකක් හෙට දවසේ එන්න තියෙද කියලා අපි දන්නේ නැහැ. අන්න ඒකෙන් වැළකෙන්න තියෙන ප්‍රධානතම කාරණයක් තමයි මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකි තාක් දුරට ජීවිතය සාර්ථක කරගන්න. එපමණට ඉගෙන ගන්න කෙනෙක් නම් අධ්‍යාපනය සාර්ථක වෙනවා. රැකිරක්ෂා කරන කෙනෙක් නම් ඒව සාර්ථක වෙනවා. විශේෂයෙන් පංච සීල රකිනකොට ගෙදරයිගේ සමගිය ගෞරවය වාක් වැඩි වෙනවා. බලන්න මේ පංච සීල කෙනෙක් රකිනවා නම් ඒ කෙනා ගැන අපිට පුදුම විදිහේ ගෞරවයක් හට ගන්නවනේ. කෙනෙක් බොරු කියන්නේ නැහැ කියලා අපි දන්නවනම්, කෙනෙක් සොරකම් කරන්නේ නැහැ කියලා අපි දන්නවනම්, කෙනෙක් කාමේ වරදා හැසිරෙන්නේ නැහැ කියලා අපි 100%ක් විශ්වාසනාවන්ත නම්, ඒ කෙනා ගැන අපට පුදුම විදිහේ ගෞරවයක් හට ගන්නවා. ඒ කෙනා ගැන අපට කිසිම සැකයක් නැහැ. ඕන වෙලාවක අපේ ගෙදර ධනෙ ටික, අපේ දරුවන් ටික, අපේ ගෙදර යතුරු ටික ඒ ගෙදර තියලා යන්න පුළුවන්. බයක් නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ පංචශීල රැකීම බිය සහ වෛරය දුරු කිරීමට හේතු වන ප්‍රධාන කාරණේ කියලා. ලෝකේ බොහෝ දෙනෙක් අද බයෙන් වෛරෙන් සැකෙන් ජීවත් වෙන්නේ. කොයි මොහොතේ සොරෙක්ගෙන් අනතුරක් වේද, කොයි මොහොතේ වෙනත් කෙනෙක්ගෙන් ජීවිත හානියක් වේද කියලා බොහෝ දෙනෙක් බයෙන් ඉන්නේ ලෝකේ. දැන් මේට කලකට ඉහතින් මිනිස්සු අමාරුවෙන් හිටියේ ආහාර පාන ටික හොයාගන්න, රැකිරක්ෂා හොයාගන්න, මේව තමයි නැත්තම් වසංගත රෝග වලින් බේරෙන්න, මේව තමයි මීට කලකට ඉස්සෙල් මිනිසුන තියෙන ප්‍රශ්න. අද මොකද තියෙන ප්‍රශ්න? ඔව්, ජීවිත බය, මරණ බය අද තියෙන්නේ. කොයි මොහොතේ මරණයට පත් වේද කියන බයෙන් ඉන්නේ. ඒක හිතන්න එපා අෆ්ගනිස්තානයේට, සිරියාවට වගේ රටකට තියෙන දයක් විතරයි කියලා. ඒක ශ්‍රී ලංකාවට විතරක් කියලා හිතන්න එපා. ඒක ෆ්‍රාන්සේටත් තියෙනවා. ඒක එංගලන්තේ ලන්ඩන් වලටත් තියෙනවා. ඒක ඇමරිකාවේ නිව්යෝක් වලටත් තියෙනවා. හැම දෙනාම මෙන්න මේ බයෙන් ඉන්න ලෝකයට බුදුදහමේ තියෙන මේ පංචශීල ප්‍රතිපදාව තමයි පිනතුනි ලෝකයට දෙන අබේ දාණය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ කරුණ අපි දැනටත් මේ පිනතුන් රකින්නවා. ඒ රකින්නවා විතරක් නෙවෙයි, හැකිතාක් දුරට තමන්ගේ යහළු මිත්‍රාදීන්ටත් මේ උරුමය ලබා දෙන්න. ඒ අයටත් මේ සඳහා උනන්දු කරවන්න, ඒ අයත් කුසලයට යොමු කරන්න, ඒක තමන්ටත් ලොකු පිනක් බවට පත් වෙනවා. ඉතින් මේ අද කලාව මේ පින්කම විශේෂයෙන්ම තමන්ගේ මේ කුසල කර්ම ශක්තිය ශක්තිමත් කරගන්න ඉතාම වැදගත් පින්කමක්. ඊතරක් නෙවෙයි, ඔබ ඇසුරු කරන ඔබේ ඥාති මිත්‍ර ආදීන්ට දෙන්න පුළුවන් ලොකුම දානයක් මේක. ඒ අය මේ පින්කමට සහභාගී කරගන්නකොට ඒ අයගේ ආධ්‍යාත්මික ශක්තිය දිනනවා. එයාටත් ලොකු ආශිර්වාදයක් මේක. ඒ නිසා තමයි ඔබ තමන්ගේ ඥාති මිත්‍ර ආදීන්ට ආරාධනා කරලා, මේ ලෙඩ වෙච්ච තමන්ගේ ඥාතින්ට ආරාධනා කරලා ඒ අයටත් මේ ආශිර්වාදේ ලබා දෙන උත්සාහ කරන්නේ ඔබේ තියෙන මේ සත්පුරුෂ ගුණය නිසා. පින්තුනි, මේ වගේ දාන සීල භාවනා පින්කම් කරන අතරේදී තවත් විශේෂ දෙයක් සඳහා බුදු දහමෙන් අපි යොමු කරනවා. ඒ මොකද්ද? ඒ තමයි දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව අනුශාසනා බුදු දහමෙන් කරනවා. අපට යම් කිසි වෙලාවක මනසට දුකක් එනවනම් ඒ දුක එන්නේ කොහොමද කියන කාරණේ බුදු දහමෙන් දේශනා කරනවා. යමක් ගැන හිතනකොට අපට හිතට දුකක් එනවනම් ඒ දුකට හේතුව මොකද්ද කියන එක බුදුහාඳුරු විස්තර කරනවා. මොකද හේතුව? හේතුව තමයි අපි යමක් ගැන සිහි කරනකොට, අපේ දරුවා ගැන වෙන්න පුළුවන්, ගෙදර ගැන වෙන්න පුළුවන්, රැකියාව ගැන වෙන්න පුළුවන්, මේ යම් කිසි දෙයක් අපි සිහි කරනකොට අපට බාහිර ලෝකේ යම් කිසි දෙයක් චිත්‍රයක් නිර්මාණය වෙලා පේනවා අපි. දැන් ඔබට බැනපු කෙනෙක් ගැන මතක් කරලා බලන්න. නැත්තම් ඔබ ශ්‍රී ලංකාවේ හිටිය ගෙදර ගැන මතක් කරලා බලන්න. මතක් කරනකොටම ඔබට බාහිර ලෝකයේහි එක සජීවීව මේ මොහොතේ තියෙන දෙයක් වගේ පේනවා. ඇත්තටම ඔබට ඒ මතක් වෙන්නේ දැන් මේ මොහොතේ පෙනෙන දෙයද? මේ මොහොතේ තියෙන දෙයද? නැහැ. එහෙනම් මොකද මතක් වෙන්නේ? තමන්ගේම මයින්ඩ් එක තමන් රීඩ් කරන මේ මොහොතේ. නමුත් අපි අවිද්‍යාව නිසා, මෝහය නිසා අපට මේක තේරෙන්නේ නැහැ. අපට හිතෙන්නේ ඇත්තට මේ සිද්ධිය දැන් සිද්ධ වෙනවා කියලා. දැන් යම් කිසි බැනපු කෙනෙක් ගැන මතක් කරන්න බලන්න. අපට එකපාරම හිතට කේන් තියෙනෝනේ. හිතට දුකක් එනවා. ඇයි ඒ එන්නේ? අපි දන්නේ නැහැ දැන් තමන්ගේම මයින්ඩ් එක මේ මොහොතේ තමන් රීඩ් කරනවා කියලා. එතකොට අපි බාහිර ලෝකයේ සිද්ධිය මේ මොහොතේ තියෙන දයක් වගේ නිර්මාණය කරගන්නවා. මෙන්න පෙනුතුනි දුක හටගන්න හේතුව. මෙන්න මේක අපට හරියට තේරුම් ගන්න පුළුවන් නම් අපි මොකද කරන්නේ? හැම මොහොතෙම අපේ සිත ගැන අවධානයෙන් ඉන්නවා, සතිපට්ඨානෙන් ඉන්නවා. තමන්ගේ කය ගැන, සිත ගැන, වේදනා ගැන, සිතිවිලි ගැන නිතරම අවධානයෙන් ඉන්නවා. ඇත්තටම මොකද්ද අපට වෙන්නේ? හැම මොහොතකම මේ සිත, සිතිවිල්ලක් හටගෙන නිරුද්ධ වීමේ ස්වභාවයක් මේ තියෙනවා. මෙන්න මේක හරියට දැක්වොත් පින්නතුනේ, අපි ඇසට පේන රූප කනට හන ශබ්ද මෙන්න මේ දේවලින් බාහිර දේක අපේ සිත බැසගන්නේ නැහැ. ඇසට රූපයක් දකිනකොටම මේ වාජනේ හඳුනා ගන්නකොටම හඳුනා ගන්න ඇසින් නෙවෙයි මනසින් හඳුනා ගන්න. යම්කිසි හඬක් ඔබ හඳුනා ගන්නවා නම් හඳුනා ගන්නේ කනෙන් නෙවෙයි. හඳුනා ගන්නකොට මනසින් හඳුනා ගන්න. එතකොට හඳුනා ගන්නකොට අර මුල් එක්ස්පීරියන්ස් එක සීස් වෙලා ඉවරයි. නැති වෙලා ඉවරයි. අපි හඳුනා ගන්න දෙවනි එක්ස්පීරියන්ස් එකෙන්. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? ඇසෙන් රූපයක් දකිනකොට කනෙන් ශබ්දයක් අහනකොට මේ ආයතන හයෙන් මරමුණක් ගන්නකොට එකපාරම අපි අභ්‍යන්තරයේ දිහා බලන්නේ සිත දිහා බලන්නේ බලනකොටම දන්න මේ මොහොතේ සිතවිල්ලන් කඩගෙන නිරුද්ධුනා කියලා බාහිර කිසිම දෙයකින් අපිව පාලනය කරන්න බෑ. බාහිර කිසිඳු කෙනෙකුට අපට දුකක් දෙන්න බෑ. බාහිර කිසිඳු දෙයක් වෙනස් වුණා කියලා අපි කම්පාටපත් වෙන්නේ නෑ. පින්නතුනි මෙන්න මේක තමයි ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන යථාර්ථය. මේක හරියට අපි තේරුම් ගත්තොත් පින්නතුනි අපි තමයි ලෝකේ ඉන්න වාසනාවන්තම අය. ලෝකයේ අද වේගෙම්ම ලෝකේ තියෙන දර්ශන ආගම්වල තියෙන ස්පිරිට් එක එසෙන්ස් එක හොයාගෙන අද ලෝකේ වේගෙම් වෙන කාලයක්. අන්නේ එන ලෝකයේ පින්නතුනි වැඩිපුරම ලෝකයේ අද අධ්‍යයනය කරන්නේ බුදුදහම. අධ්‍යයනය කරන විතරක් නෙවෙයි ඒක ප්‍රැක්ටිස් කරලා උපරිම රිසල්ට් එක ගන්න අද ලොකු තරඟයක් තියෙනවා. ඉස්සර නම් තරඟයක් තිබුණේ මිල මුදල් හම්බ කරන්න උපාධි ගන්න. දැන් උපාධි ගන්න ගමන්ම දැන් තරඟයේ තියෙන මොකද්ද? ඉක්මනටම කවුද තමන්ගේ ස්පිරිචුවලිටි එක ඉහළටම ඩෙවලොප් කරන්නේ කවුද කියන එකේ තරඟය ආද තියෙනවා. අන්නේ ලෝකයට බුදුදහමෙන් දෙන පණිවිඩය ලෝකයට අද ලොකු මැසේජ් එකක් බවට නිවේදනයක් බවට පත් වෙලා තියෙනවා. අන්නේ දහම තුලින් තමයි අපේ හිතේ තියෙන ලෝභ ද්වේෂ මොහ අඩු කරලා සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වීමේ මාවත තියෙන්නේ. ඒ නිසා අපි හුඟක් වාසනාවන්තයි උපතින් මේ වටිනා දහමක් අපි ලැබුවා. අන්නේ දහමෙන් ප්‍රතිඵල ගන්න යන ගමනේදී මේ අද කරපු පින්කම තමන්ගේ ජීවිතයට ලොකු ආශිර්වාදයක්. විශේෂයෙන්ම මේ අම්මට තාත්තට සලකන එක තමයි තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවේ තියෙන කේන්ද්‍රස්ථානය. අම්මා තාත්තා කොයි වයසේ හිටියත් කුඩා කාලේ පටන්ම පුලුවන් තරම් දුරට අම්මා තාත්තගේ හිත සතුට වෙන විදිහට ඉන්න. gedara dore වැඩි පළ පුලුවන් තරම් තමන් කළා අම්මා තාත්තට දෙන බර අඩු කරන්න. තමන්ගේ ගෙනීම කටයුතු හොඳට කරන්න. එතනින් තමයි තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය එන්නේ. ඒ සාර්ථකත්වය අම්මා තාත්තා ජීවත් වෙන කාලෙ විතරක් නෙවෙයි මිය ගියාට පස්සේ මේ වගේ පින් අනුමෝදන් කිරීම දක්වාම හැකි තාක් දුරට තමන්ගේ අම්මා තාත්තා දෙන්නට සලකන්න, ගරු කරන්න, පින් දෙන්න. ඒක මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරා ගිහිල්ලත් විශේෂයෙන් අන්තිමට සතර සතිපට්ඨාන තුලින්දගෙන අනිත්‍ය සංඥා මෙනෙහි කළා දුකෙන් නිදහස් වෙනකත් අපට ආශිර්වාදයක් වෙනවා අපේ අම්මා තාත්තා කරන සැලකිල්ල. ඉතින් සූර්යාච මහත්මයා හුඟක් සතුටු වෙන්න තමන්ගේ ආදරණීය අම්මා වෙනුවෙන් ඒ පුෂ්පා සූර්යාච මාතාව මිය ගිහිල්ලා වසර 8ක් ගත වුණත් අමතක නොකර මේ හැම දිනාටම ආශිර්වාදයක් වෙනට ඒ වගේම තමන්ගේ දරුවන් දෙන්නට ආදර්ශයක් වෙන්න ඒ දරුවන් දෙන්නටත් මේක ජීවිතේට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඉතින් ඒ දරුවන්ටත් ලොකු උපකාරයක් වෙන මේ රැස් වෙච්ච හැම දිනාගෙම ජීවිතවලට ලොකු ආලෝකයක් වෙන ලස්සන පින්කමක් තමන්ගේ නිවසේ සිදු කළා කියලා සතුටු වෙන්න. ඉතින් මේ වගේ පින්කම් කරනකොට තමයි අපේ ගෙවල් ලස්සන වෙන්නේ. අපි හිතන හුඟක් බඩමුට්ටු තියාගත්තාම ගෙදර ලස්සන වෙනවා කියලානේ. ඒකත් ලස්සන වෙනවා තමයි. නමුත් පින්තුනේ බුදුහාඳුරන්ගේ ධාතුන් වහන්සේලා වඩම් වනකොට ස්වාමීන් වහන්සේලා තමන්ගේ ගෙදර පුරාම වඩම්මල දාන දෙනකොට තමන්ගේ ඥාතීන් එක රාශී කළයට ආහාර පාන ආදීන් සංග්‍රහ කරනකොට එයට පින්කම් කරන්න අවස්ථා සලසලා දෙනකොට තමන් මේ දහඩිය මහන්සියෙන් හම්බ කරපු මේ ධනෙන් මේ නිවෙස් වලින් තමන් ප්‍රතිඵල ගන්නවා වෙනවා. ඉතින් ඔබේ ගෙදර හුඟක් වටිනාකම වැඩි වුණා අද මේ පින්කම කිරීමත් එක්ක. ගෙදර හුඟක් ලස්සන වුණා. ගෙදරට ලොකු ආශිර්වාදයක් වුණා කියලා බොහොම සතුටටපත් වෙන්න. ඉතාම ලස්සනට පින්කම කළා. ඒ පින්කම ආනිසංසයෙන් ඔබතුමා නමින් මිය ගිය අම්මා විතරක් නෙවෙයි මේ ධාන්‍ය සහභාගී වුණු හැම දෙනාම නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍ර ආදීන් කින් බලාපොරොත්තුවකින් සිටිත් නම් ඒ හැම දෙනෙක්මත් මේ පිණිසුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ පෑන් වඩලා පින් අනුමෝදන් කරමු. විශේෂයෙන් මීට වසර 8කට කලින් මිය ගිය පුෂ්පා සූර්යාරච්චි මෑණියන්, ඒ වගේම මීට වසර මාසකට කලින් මිය ගිය ආදරණීය බාප්පා, ඒ වගේම කරලෑයින සිල්වා ආච්චි, මිසිනෝන ආච්චි, ගේබ්‍රියල් සිල්වා සිය ඇතුළු මියගේ ඥාතීන් හැමදෙනාම මේ පිණිසුවපත් වෙත්වා කියන හැඟීමෙන් අපේ පින් පෑන් වඩමින් ගාථාව කියමු. කවුරුත් ගාථාව කියන තමන්ගේ ඥාතීන් සීකල්ලා ඉදම් මේ ඥාතේනම් හෝතෝ සුඛිතා ඉදම් මේ ඥාතේනම් හෝතෝ සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතේනම් හෝතෝ සුඛිතා හොන්තු යතහ වාරිවහ පුරා පරිපූර්යන්ති සාගරම් නේවමේවයිතෝ දින්නම් තේතානම් උපකප්පතේ ඔන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවත්‍ත්‍ති ඒවමේවයිතෝ දින්නම් තේතානම් උපකප්පති සච්චතන්තෝ යං කිප්පමේව සමිජ්ජතෝ සම්බේ පූර්යන්තෝ චිත්තං චන්දෝ පන්න රසී අත හොඳයි හරි හරි හරි හොඳයි තෙරුවන් සරණයි හොඳයි හොඳයි පින්නතුනි අපි රැස් කරගත් මේ පින දෙවියන්ටත් අනුමෝදන් කරමු සම්යද්දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව මේ පින් කමට සහභාගී වුණු හැම දෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණේ ආශිර්වාදය සැලසේවා මේ විශේෂයෙන් වයවෘද්ධ දෙමව්පියන්ට ඒ වගේම රෝග අතුරුවලට පත් වෙන හැම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා විශේෂයෙන්ම තුසාන් මහත්මයාගේ මේ ආදරණීය දරුවන් දෙපළට හොඳට ඉගෙන ගියාගෙන ලෝකයට වැඩ ඇති සමර නොවනගේත් ඒ වගේම සූරජ් මහත්මයාගේ ආදරණීය දරුවන් දෙපළට හොඳට ඉගෙන ගියාගෙන අධ්‍යාපනයෙන් ඉහළට ගිහිල්ලා ලෝකයට හොඳ සේවයක් කරන්නට දුවල දෙන්නටත් මේ පින්කම ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් පින්තුන් හැම දෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පන්න සැලසේවා. ජීවත් වෙන කාලයේ වඩවඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු.